දවසේ බිබිලිය ඓතිහාසික භූමියේ සිට නිල්කල වනාරක්ෂිතය සුරැකීම වෙනුවෙන් නිල්කල උරුමය සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ පිහිටව අද උදෑසනේ ඒ කැඳවුම්කරු හැටියටයි මා මේ කටයුත්ත සම්බන්ධව මේ කටයුත්ත සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම මේ සඳහා ඌවවෙල්ලස්ක මඩකලපුව තෙපලාතේ අපේ නාගල විහාරාධිපති ඒ තෙපලාතේ ප්‍රධාන සංඝනායක නාගල විහාරාධිපති බදුල්ල ගමන සුමනසාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව මහා සංඝරත්නයේ වැඩම කොට වදාලා ඒ වගේම විශේෂයෙන් නිල්කල වනාරක්ෂක අක්කර දහස් ගාණක් දැව අනතුරකට ලක් වෙලා තියෙන දැව ජාවාරම්කාර අනතුරකට ලක් වෙලා තියෙන ඒ භූමියේ තිත්තවල් කියන ගම්මානයේ සිටයි මේ මහා සංවිධානය හැදුවේ. අපිට කෙටිකාලයේ බලාපොරොත්තුවක් නැහැ. මීට කලිනුත් මේ වගේ අනතුරක් ආපු වෙලාවේ මට මතකයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව දක්වා මේ කටහඬ අපි අවදි කළා, මේ ජනහඬ අවදි කළා. විශේෂයෙන් ඌව වෙල්ලස්සට බුකර්ටේට් කියන බහුජාතික සමාගම විසින් නිල්ගල රක්ෂිතයත් අල්ලා ගන්න උක්‍රියාපතියක් මේ ප්‍රදේශයට එන වෙලාවේ අපි ඌව වෙල්ලස්ස ජනායිති සුරකීමේ කියන ව්‍යාපාරය හදලා ජනතා සටනක් පනගැන්නුවා. ඒ ආකාරයෙන්ම මේ නිල්ගල වනාන්තරයට එල්ල වෙලා තිබෙන දැව ජාවාරම් කරුවන් හා බලවත් උදවිය සම්බන්ධ වෙමින් නීති විරෝධී ලෙස මේ රක්ෂිතය විනාශ කරන මේ ඖෂධ වනය බුදුදාස රජතුමා හදු මේ ඖෂධ වනය රැකගැනීම වෙනුවෙන් මේ ජනාති සුරකීම ව්‍යාපාරය මේ හැදුනේ. මේකේ නම් කරන්නේ අපි නිල්ගල උරුමය සුරකීමේ ජනතා ව්‍යාපාරය. බලාපොරොත්තු වන නිල්ගල අක්කර 90000ක් වට ප්‍රමාණය සහිත සෑම ගම්මානයකම මේ නිල්ගල රැකින පරිසර නියමු බටයන් සහිත ආරක්ෂිත කමිටු අමිටු හදන්න මේ හැම ගමකම මේ හරහා අපි ජනතා හඬ අවදි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ මහා ජාතික ව්‍යසනය ජාතික උරුමය රැකගන්න මේ ජාතික ව්‍යසනයෙන් මේ උරුමය රැකගැනීමටයි මේ ව්‍යාපාරය ගොඩනගන්න ලැබෙයි. අපිට සාතිකයක් වෙන්න බෑ ඉදිරියේදීත් මේ විනාශය නොවේ කියලා. මොකද මේ දැව ජාවාරම නිකම්ම හුදකලාව සිද්ධ වෙන එකක් නෙමෙයි. එක පැත්තකින් යම් යම් බලවත් උදවිය සම්බන්ධයි, කිසි විශේෂ දේශපාලන සම්බන්ධයකුත් තිබෙන බව ඉතා පැහැදිලි. ඒ වගේම බලවත් විශේෂ වන සංරක්ෂණ ධාරයේ මේ සම්බන්ධව අතීතයේ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අපිට අවිනිශ්චිතයි. දැන් තමයි උන් ක්‍රියාමාර්ග ගන්නෙ. මේ සිද්ධියෙන් පසුව තමයි විශේෂයෙන් පහුවෙදාක අර වෘක්ෂ දාහක් මහාන කිරීමේ සිද්ධියත් එක තමයි ඔවුන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ. අදත් අපි ඒ කැලෑබද ප්‍රදේශයේ සම්පූර්ණ සැරිසරුවා. අපි අදත් දැක්කා ඒ ගස් මහාන කරපු භූමියෙන් එහා පැත්තේ තියෙන මහා වන විනාශයක් අපි දැක්කා. ඒ වගේම දැවන්ත මෙහෙයුමක් මේ පිටපස්ස තියෙනවා කියන පැහැදිලි නිසා හෙටත් මේ සිදුවීම් සිදුවෙයි. නමුත් අපි ජනතාව අවදි කරන හඬක් මේකෙන් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මේ නීති විරෝධී මහා විනාශය වෙනත් නවත්තන්නත් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ ගන්න බව අනිවාර්යෙන් සාධිත කරන්න පුළුවන්. හෙට සිදු වුණත් අපි ඊට විරුද්ධව කටයුතු කරනවා.